මේ රටේ ආර්ථිකයේ මං හිතන්නේ ප්‍රධාන දුර්වලකම් දෙකක් තියෙනවා. ඒක අපිට බලපෑවේ එකක් තමයි මේ රටේ ණය බර. ඒක විශාල ප්‍රශ්නයක්. ඒක විසඳන්න ගිය අවුරුද්ද ගියේ ඒ ගැන මං හිතන්නේ IMF සංවිධානය එක්ක සාකච්ඡා කරා. සාකච්ඡා කළා ඒ පියවර අරගෙන යනවා ඊළඟ අවුරුදු 3-4දී ආර්ථික ස්ථාවරභාවය ඇති කරගන්න. දෙවැනි ප්‍රශ්නේ තමයි ගෙවීම් ශේෂයේ බරපතලකම. ඒක අපේ රැකියා බිහිකිරීම ආදායම් ප්‍රශ්නෙටත් ඒ වගේම එකට එකතු කළා තියෙන එක. අද අපේ රටේ ජනතා ට ජීවත් වෙන්න ආනයනය කරන භාණ්ඩ වලට යන වියදම සම්පූර්ණ වියදම අපේ අපනයනෙන් අපනයන ආදායමෙන් පමණක් අපිට මකා ගන්න බැහැ. ඒක සමබරතාවයක් නැහැ. ඒකෙන් අපිට අතිරික්තයක් නැහැ. අපිට අවශ්‍යයක් තියෙනවා. ඒ නිසා දීර්ඝ කාලීනව අපි රැකියා බිහි කරන්න නම් ආදායම් වැඩි කරන්න නම් ශීඝ්‍රයෙන් අපේ දළ දේශීය නිෂ්පාදනය වැඩි කරන්න නම් අපි අපනයන ආර්ථිකයකට යන්න ඕනේ.